नमस्कार वेवा बुद्धुरुवनत समदा बुद्धु हिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि අප සියලු දෙනා බොහෝ කලක් තිස්සේ විශාල කරදරයක පැටලිලා ඉන්න පිරිසක්. ඒ තමයි ඉපිද ඉපිද මෙරි මෙරි යන සංසාර ජීවිතයකට අපි සියලු දෙනාම අහු වෙලා ඉන්නේ. මේ සසර බන්ධනයට අහුවෙච්ච නිසා අපිට බොහෝ කල දුක් විඳ මේ සංසාරේ යන්න සිද්ධ වුණේ. තවදුරටත් අපි මේ සංසාර බන්ධනයට අහුවෙන්න පටන් ගත්තොත් කවද කොහෙන් මේ ජීවිතයේ කෙළවර වෙයිද කියලා සිතාගන්නවත් බෑ. එක ජීවිතයක අපි මිනිස්සු, දැන් ඔන්න අපි මිනිස් ලෝකේ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මරණයට පස්සේ පිරිතින්ගේ ලෝකෙට අපි යනවා කියලා. ඒ නිසා තමයි පිරිත කොට කියලා අපට පින් දෙන්නේ මරණයට පස්සේ. ඊළඟට අපි සමහර ජීවිතවලදී බල්ල බලන්න වෙලා උපදිනවා. බැලළු වෙලා ඉපදිලා තමන් වැදූ පැටව් අපි ආත්මව කීයක් නම් කාල දාන්නේ නැද්ද? ප්‍රේත ලෝක ඉපදිලා කොච්චර අපි දුක් විඳින්ද නැද්ද? මිනිස් ලෝකේ ඉපදිලා අපි නොඑක ආත්මවල රජවරු වෙලා ඉඳලා රජකම් කරලා ඒක විපාක හැටියට අපි නිරේට ගිහිල්ලා කොච්චර දුක් විඳින්ද නැද්ද? ඒ ඔක්කොම ගිවාගෙන ගිවාගෙනයි මේ ආවේ. අපිට හොඳ මනුස්ස ජීවිතයක් දැන් ලැබිලා තියෙනවා. ඇස් පේන, අවදින්න පුළුවන්, විශේෂයෙන්ම හිතන්න පුළුවන් මනුස්ස ජීවිතයක් අපට ලැබිලා තියෙනවා. ඊටත්න කලාතුරකින් ලැබෙනදී බුද්ධ ශාසනේ අපේ වාසනාවට අපි මේ ලංකාවේ උපන්නේ. බුද්ධ ශාසනේ පිරිසිදුව තියෙන රටක අපට උපදින්ට ලැබුණේ ලොකු වාසනාවකට. ජපන් රටේ වගේ රටක උපන්න නම්, කොරියාවේ, තායිවානි වගේ උපන්න නම් අපිට මේ බණ අහන්න ලැබින්නේ. එහෙනම් අපි බුදුබව පතාගෙන යනවා මිසක් සත්‍ය ධර්මයේ අහන්න ලැබින්නේ. වාසනාවට අපි මෙහි උපන්නා. හරියට නෝන පාවිච්චි කළොත් උතුම් බුද්ධ ශාසනයකුයි උතුම් මිනිස් ජීවිතයකුයි ලැබුණට පස්සේ ඒකෙනාට පුළුවනි මෙච්චර දීර්ඝ සංසාරේ ඉපද ඉපද මරෙන්ට හේතු වෙච්ච රහස හොයාගන්න. ඒ තමයි අපට අවබෝධ වුණේ නෑ මෙච්චර කාලයකට අපි හිටුවෙත් නෑ සංසාරෙදී. චූටි කාලෙවත් අපිට හිතුන්නේ නෑ මෙච්චර කාලයකට හිතුන්නේ නැති එකක්. අපි ඒක නොහිතන කම්ම අවබෝධ නොවන කම්ම සංසාරය යන්න වෙනවා, යන්න සිද්ධ වෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මයේ අපේ හිතවලට යන කම්ම අපි සසර ගමනේ පටලවි තිබෙන ජීවිතේ ලියා ගන්න බෑ. යම් දවසක චතුරාර්ය සත්‍ය අපේ හිතවලට යන්න පටන් ගත්තොත් එදාට විතරයි අපේ ජීවිත ආරක්ෂා වෙන්නේ. එදාට විතරයි අපිට පුළුවන් වෙන්නේ සතර අපායෙන් නිදහස් වුණා කියලා සුසුම් හෙලන්න, සනසිලි සුසුමක් හෙලන්න පුළුවන් වෙන්නේ එදාට විතරයි. ඉතින් ඒක ලබා ගන්නට මේ මිනිස් ලෝකේ නුවණ පාවිච්චි කරන අයට පුළුවනි. නුවණ පාවිච්චි කරන්න බැරි අයට බෑ. ඒ නිසා ඔබ කැප වෙනවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ, ඔබ මහන්සි වෙනවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ, ඔබ හිතන්න පටන් ගන්නවා නම් මේ ජීවත් වෙන සුළු කාලේ උතුම් සත්‍යයක් ගැන, මේ ලෝකේ එකම සත්‍යය ගැන, චතුරාර්ය සත්‍ය ගැන කෙමෙන් කෙමෙන් ඔබ අමරණීය මාවතක ගමන් කරන්න පටන් ගන්නවා. කෙමෙන් කෙමෙන් ඔබේ ජීවිතය බබලන්න පටන් ගන්නවා. ඔබේ ජීවිතේ බබලන්න පටන් ගනීවි. ඔබ දැකලා ඇති සමහර දවස්වලට ආකාශය හරියම කරෝලයි. කරෝල ආකාශය දිහා බලනකොට අපට පේනවා ලස්සනට තරු දිලිසනවා, බබලනවා. අන්න ඒ විදිහට කළුවර ආකාශයේ දිලෙන තරුවක් වගේ ඔබේ ජීවිතය බබලන්න පටන් ගනීවි. ඔබ ආර්ය සත්‍ය කරා යන දවසට හැමතැනම තියෙන්නේ ගල්බුරුළු ගොඩවල්. ඔය ගල්බුරුළු ගොඩවල් අතරේ මණිකක් තිබුණොත් ඒ මණිකට හිල් රැස් වැටෙද්දී දිලිසන්න පටන් ගන්නවා. ඒ වගේ ගල්බුරුළු සමාන මේ ලෝකේ ඔබේ ජීවිතයට චතුරාර්ය සත්‍ය ගියොත් ඔබේ ජීවිතයේ බොරුළු ගොඩි මණිකක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ජීවිතේ මඩ වගුරක් වගේ කියලා. සාමාන්‍ය ලෝකේ ජීවිතේ ඔබ චතුරාර්ය සත්‍ය කරා ගියොත් ඒ මඩ වගුරේ පිපිච්ච සුවඳහමන නෙළුමක් බවට ඔබ පත් වෙනවා. ඒක වෙන්නේ චතුරාර්ය සත්‍ය කරා යන ශ්‍රාවකයන්ටයි. ඒ චතුරාර්ය සත්‍ය කරා යෑමේ භාග්‍යය ඔබ තුල තියෙනවා. ඒක ඔබ මතු කරගන්න ඕනේ. කවුරුවත් ඔබට ප්‍රඥාව දෙන්නේ නැහැ. ඔබ විසින් ඇති කරගන්න ඕනේ. පිට කවුරුවත් ඔබට සිහිනුවන දෙන්නේ නැහැ. ඔබ විසින් ඇති කරගන්න ඕනේ. ජීවිතය අනුතර ගැන හැමෝම ඇඟිල්ලෙන් එන එන කියන්නේ නැහැ. ඔබ විසින් අවබෝධ කරගන්න ඕන. ඔක්කොම තියෙන්නේ ඔබේ අතේ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ ඊට උවමනා කරන මාර්ගයේ පෙන්වන එක. අද අපි ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ හතරවෙනි කොටසට ආйти ලස්සන දේශනයක්. මේ දේශනාවේ නම යව කලාපි. මොකද්ද මේ දේශනාවේ නම? යව කරල් මිටිය. යව කරල් මිටිය. යව කියන වචනේ අපිට අලුත් එකක්. අපි තේරුම් ගන්න පාවිච්චි කරමු වී කරල් මිටිය. වී කරල් මිටිය. ඉස්සර කාලේ මිනිස්සු වී කරල් මිටි ගනල්ලා එතකොට යව කියන්නේ වී වගේ જાතියක්. ඒ නිසා යව කරල් මිටි ගනල්ලා පොළු වලින් ගහලා තලනවා වී ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම මහණෙනි හන්දියක යව කරල් මිටියක් දාලා තියෙනවා. මේ යව කරල් මිටිය තලනවා මිනිස්සු 6 දෙනෙක් ලොකු පොළු හයක් අරගෙන ඇවිල්ලා. ලොකු පොළු හරක් පොළු හයක් අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? අර යව කරල් මිටිය තලනවා. තලනකොට මිනිස්සු 6 දෙනෙක් එකතු වෙලා පොළු ගහනකොට අර යව කරල් මිටියට මොකද ඒකට වෙන්නේ? හොඳට තැලෙනවා. තැලිලා තැලිලා හොඳට තැලිලා තියෙනකොට යව කරල් මිටිය හත්වෙනි පුරුෂයෙක් කෙනවා තව ලොකු පොල්ලක් අරගෙන ඇවිදිලා මොකද කරන්නේ? හත්වෙනි පුරුෂයා ඒ ලොකු පොල්ලෙන් ආයම ගහනවා අර යව කරල් මිටියට. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පුතග්ජමයාගේ ජීවිතේ යව කරල් මිටියක් වගේයි. පුතග්ජමයාගේ ජීවිතේ යව කරල් වී කරල් මිටියක් වගේයි. පුතග්ජමයාගේ ජීවිතේ මේක වෙනස පුතග්ජමයාව වෙන් හඳුන්වනවා අසුතවා පුතුජ්ජනෝ. කවුද පුතග්ජන කෙනා? අසෘතවා අසෘතවත් කෙනෙක්. අසෘතවත් කියන්නේ සද්ධර්ම ශ්‍රවණේ ලබාගත් නැති කෙනාට කියන නමක් පුතඥන. එතකොට බුදුරජාණන් වහන්සේ පුතඥන කියන වචනේ හැමතිස්සෙම පාවිච්චි කළේ ධර්ම ශ්‍රවණේ ලබා නොගත් අවාසනාවන්ත තනත්තා කියන අර්ථයෙන්. ඒවල පුතග්ජනයාගේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. පුතග්ජනයාගේ ලක්ෂණේ තමයි අරියාණං අදස්සාවි. ආර්ය දර්ශනයක් ලබන්නේ නැති. ආර්ය ධම්මස්ස අකෝවිදු. ආර්ය ධර්මයේ තේරෙන්නේ නැති. තේරුම් ගැනීමට බැරි අදක්ෂ. ආර්ය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මයේ නොහික්මුණ. අන්න අසෘතවා අසෘතවත් පුතඥයා. ඔබ කවුද? ඔබ අසෘතවත් පුතඥද සෘතවත් ආර්ය ශ්‍රාවකද? සෘතවත් ආර්ය ශ්‍රාවක. අසෘත පුතඥයන්ගෙන් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ ඒ අය තමයි මේ ලෝක භයානක පිරිස. පුතඥයි කියලා යමෙක් කියනවනම් පරිස්සම් වෙන්න. එයා බෞද්ධයෙක් නෙමෙයි, තිසරණේ නැති එක්කෙනෙක්, භයානක එක්කෙනෙක්. මේ අසුත පුතඥයා හරියට මොකක් වගේද? යව කරල් මිටියක් වගේ. දැන් අපි මෙච්චර කල් සංසාර දෙගින් දිගට ආවේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ වීම නිසාද, අශ්‍රුතවත් පුතඥ වීම නිසාද? අශ්‍රුතවත් පුතඥය වශයෙන් තමයි අපි සංසාරේ ආවේ. මේ ජීවිතේ තමයි අපි ඒක විනාශ කරන්නේ. මේ ජීවිතේදී අපිට වෙනස් කරගන්න බැරි වුණොත් අපිට මැරෙන්න වෙන්නේ ආශෘතවත් පුතඥය හැටියට. හරි වැඩි වෙන්නේ ඒ විදිහට මැරෙන්න සිද්ධ වුණොත් අපිට. අන්න එයාට තමයි සතර අපාය විවෘත. ආශෘතවත් පුතඥයාටයි සතර අපාය විවෘත. සමහර විට යා මේ මැරෙනකොටම බිත්තරයක් අස්සේ උපදිනවා. සමහර විට මෙහි මරණකටම පිට පරිසරයක උපදිනවා. සමහර විට මෙහි මරණකටම තිරිසන් හෝ මිනිස්සු විශේෂ තිරිසන් හෝ මව කුසක උපදිනවා. මෙහි මරණකටම සමහර විට නිරේ උපදිනවා. මක් නිසාද අසෘතවත් පුතග්ජන නිසා අසෘතවත් පුතග්ජනෙක් හැටියට සංසාර ගෙවාගෙන ඇවිදිල්ල ධර්ම අවබෝධ කරන ප්‍රඥාවකින් යුක්තව මනාකොට හසුරවන්න පුළුවන් සිහිනුවණකින් යුක්තව මිනිස් ලෝකෙට අපි එනවා කියන එක සුළුපටු එකක්ද අපට සිද්ධ වෙලා තියෙන්නේ සුළුපටු ලාභයක්ද වචනෙන් කියන්න බැරි වාසියක් දැන් සිද්ධ වෙලා තියෙන වෙලාව අසුපත් පුතඥයා ඒක සලකන්නේ සලකන්නේ හිතන්න ඕන දේ ලැබුණ නැති නිසා හිතන්න ඕන දේ ලැබෙන්නේ කොමකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මෙන් අන්න අසුපත් පුතඥයා ඒක නොලැබුණාම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එයාගේ ජීවිතේ යව කරල් මිටියක් වගේ පොළු හයකින් ඒ යව කරල් මිටිය තලනවා පුරුෂය හය දෙනි ඒ වගේ එයා දුක් විඳිනවා එවෙන් දකින රූපේ නිසා ප්‍රිය අප්‍රිය අරමුණු වලින් එයා පෙළෙනවා ඒක තමයි පොළු පාරක් වැදුනා වගේ කනින් අහන ශබ්දය නිසා ප්‍රිය අප්‍රිය අරමුණු ඔස්සේ එයා දුක් විඳිනවා එයාට පොළු පහර වැදුනා වගේ නාසයෙන් පෙනෙන ගඳ සුවඳ ඔස්සේ එයා ප්‍රිය අප්‍රිය අරමුණු අරගෙන දුක් විඳිනවා පොළු පහරක් වැදුනා වගේ දිවට දැනෙන රසය ඔස්සේ ප්‍රිය අප්‍රිය දේවල් මුල් කරගෙන යා පීඩා විඳිනවා එයාට පොළු පාරක් වැදුනා වගේ කායට දැනෙන පහස ඔස්සේ ප්‍රිය අප්‍රිය දේවල් මුල් කරගෙන එයා පීඩා විඳිනවා එයාට පොළු පාරක් වැදුනා වගේ මනසට සිතෙන අරමුණු ඔස්සේ එයා දුක් විඳිනවා පොළු පහරවල් වැදුනා වගේ ඒතර එයාගේ ජීවිතේ වයසට යන්නේ මොකද වෙලා තියෙන්නේ හොඳටම තැනිලා පොඩි වෙලා ගිහිල්ලා ඇහෙන් රූප දැකලා කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා දිවෙන් රස විඳලා කයින් පහස ලබලා මනසින් හිත හිතා එයා දුක් විඳලා හොඳට තැනිලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අසත්‍ය පුතඥයා එහෙම ඉඳගෙන එයා කියනවා මං ආයෙත් ආසයි උපදින්න මං ආයෙත් උපදින්න ඕන. එතකොට එයා කැමති මොකද්ද? ආයෙමත් උපදින්න කැමති. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආයෙමත් උපදින්න එයාට තියෙන ආසාව. අර හත් වෙනි පුරුෂයෙක් ඇවිල්ල ලොකු පොල්ලකින් අර යව කරල් මිටියට පහර බීම යම් ආකාරද අන්න ඒ වගේ කියනවා. අසුත පුතඥයා තවත් තැලෙනවා කියනවා ඊට පස්සේ තවත් මනාකොට තැලී යනවා කියනවා මොකද මේ ජීවිතේ දුක් විඳලා විඳලා විඳලා හෙම්බත් වෙලා එයා කල්පනා කරනවා මට ආයෙත් උපදින්න ඕන ආයෙත් උපදින්න කල්පනා කරන්නේ මේ දුක් ඔක්කොම නැති තැනක එයාට කවදාවත් හම්බ වෙන්නේ හීනෙන්වත් බෑ ඇත්ත කිසිේටත් හීනෙන්වත් බෑ ඒ ආකාරයකට ලබන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක පුංචි බන්ධනයක් නොවේ කියනවා මේ ජීවිතවල තියෙන උපමාවක් කියනවා. පුංචි සිද්ධියක්. මහණෙනි සුරාසුර යුද්ධයක් ඇති වුණා. මොකක්ද ඇති වුණේ? සුරාසුර යුද්ධයක් ඇති වුණාම සුරයන්ගේ නායකයා සක්‍ර අසුරයන්ගේ නායකයා දීපචිත්ති දැන් අසුර පිරිස දීපචිත්ති අසුර පිරිස කැඳවුවා කැඳවලා කියනවා දැන් සුරයන් සුරාසුර යුද්ධයක් පටන් ගන්නවා ඔන්න පටන් ගත්තට පස්සේ අසුරය දින්නොත් ශක්‍ර දෙවියන්ව අරගෙන වරෙන් අසුර භවනට බෙල්ල පස්සෙනි කොට බැඳලා බෙල්ල පස්සෙනි කොට කියන්නේ අත් දෙකයි කකුල් දෙකයි හතරයි බෙල්ලයි පහයි බෙල්ල පස්සෙනි කොට බැඳලා අසුර ලෝකිට අරන් වරෙන් කියනවා ඊළඟට ශක්‍ර දෙවියෝ දෙව් පුරුෂ රැස්කලා රැස්කලා කියන ඔන්න දැන් සුරාසුර යුද්ධයක් පටන් ගන්න යන්නේ මේකින් අසුරේ පෙරදුණු වේප චිත්තිව අරගෙන ඉන්න ඕනේ මෙහෙට දිව්‍ය සභාවට ගේන්න ඕනේ බෙල්ල පස්සෙනි කොට බැඳලා කියලා කිව්වා ඔන්න යුද්ධය පටන් ගත්තා අසුරේ පෙරදුණා පරිවිච්ඡ ගමන් දෙවි මොකද කළේ වේප චිත්තිව අල්ල ගත්තා අල්ලගෙන අරගෙන ගියා දිව්‍ය සභාවට දැන් වේප චිත්තු හිරකල්ලා තියෙන්නේ හිරකල්ලා තියෙන අත් දෙකයි කකුල් දෙකයි දෙල්ලයි හිරකල්ලා තියෙන්නේ කඹ වලින් නොවේ දන්වල් වලින් නොවේ සිටිවිල්ලකින් අපි වගේ අපි ගෙවල් වලට බඳලා ඉන්න මොකෙන්ද සිටිවිල්ලකින් මේ විදිහට හිරකල්ලා තියෙන්නේ සිටිවිල්ලකින් වේපචිත්ති කල්පනා කළොත් යම් වෙලාවක මෙහෙම ධම්මිකාකෝ දේවා අධම්මිකා අසුරා දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි ඒ නිසා මං අසුරු ලෝකෙ අතාරිනවා කියලා හිතපු ගමන් අර ගැටේ නියන එළහෙනවා ඊට පස්සේ ඒක නැතු වෙනවා අත් දෙකයි කකුල් දෙකයි බෙල්ල හිරවිච්ච එක නැතු වෙනවා ඊට පස්සේ ආට නිදහසේ අවිලින්ද පුළුවන් දිව්‍ය සැප තියෙනවා එතකොට ආට හිතන යන්නේ ආපහු අසුරු ලෝකෙට යන්න හිතලා කල්පනා කරනවා දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා හිතපු ගමන් මොකද වෙන්නේ ආයමත් බැඳෙනවා ආයමත් බැඳෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඕකට කියන්නේ වේප කිත්ති බන්ධනේ කියලා සිටිවිල්ලකින් අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි හිර වෙනවා ඒ වගේම සිටිවිල්ලකින්ම අත් දෙකයි කකුල් දෙකයි බෙල්ලයි නිහිනවා ඒකට මොන බන්ධනේද කිව්වේ කියන මහණෙනි ඊටත් වඩා බරපතල ඊටත් වඩා සියුම් බන්ධනයක් තමයි මාර බන්ධනේ පෙනුතුනි මේ ලෝකෙ කිසි කෙනෙක් සොයාගත්තු නැති එකක් මාරයා ගැන සොයාගත්තේ බුදුරජාණන් වහන්සේ පමණයි ඒ මොකද මාර පරාජය කරපු එක්කෙනා විතරයි මාරයා ගැන සොයාගත්තේ ලෝකෙ වෙන කාටවත්ම මාරයා කවුද කියලා හොයාගන්න බැරි වුණා සමහරු දන්නේවත් නැහැ සමහරු කියනවා මාරයා කියලා කෙනෙක් ඉන්නවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාරයා අධිග්‍රහිත මොනවටද ඇස් කන නාසය දිව කය මනස කියන හයට අධිග්‍රහිත කෙනා මාරයා මේ ආයතන හයට අධිග්‍රහිත බලවේගයේ මාරයා එයා සත්වෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාරයා තරම් බලසම්පන්න කෙනෙක් මේ ලෝකෙ වෙන නෑ කියලා එතකොට ඒ මාර බලයේ බින්දේ කවුද බුදුරජාණන් වහන්සේ පමණයි ඊට පස්සේ මේ මාර බලයේ බිඳින හැටි උන්වහන්සේ කියලා දෙනවා කෙන මහණෙනි හරි සියුම් කියනවා මේ මාර බන්ධනේ මඤ්ඤමානු භික්ඛවේ බද්දෝ මාරස්ස මහණෙනි හැඟීමකින් කියනවා මේ මාරයට බැඳිලා ඉන්නේ අමඤ්ඤමානු මුත්තු පාපිමතු ඊ හැඟීම නැත්තම් මාරයාගෙන් නිදහස් මොකෙන්ද මෙදලා ඉන්නේ හැඟීමකින් මොකක්ද හැඟීම මම කියන හැඟීමෙන් කියනවා මේ මාරයත් එක්ක බැඳිලා ඉන්නේ මේ මාර්යාට බැඳලා ඉන්නේ මම කියන හැඟීමෙන්. මොකක් මම කියලා දෙයක් ගත්තෙ. ඇස මම, කන මම, නාසය මම, දිව මම, කය මම, මනස මම කියලා ගත්තා. ගත්ත ගමන් බැඳුණා කාටද? මාර්යාට. එහෙනම් අපි මෙච්චරකන් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ කාට බැඳිලාද? මාර්යාට බැඳිච්ච ජීවිතේ. මේක නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් මේ ධර්මය කියා දුන්නොත් විතරයි. දවසක් අපිට මතකයි දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කළා. හොඳට භික්ෂුන් වහන්සේලා අහගෙන හිටියා. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි ඔය ඇස ඔබේ නොවේ, අතහරින්න. ඔය කන ඔබේ නොවේ, අතහරින්න. ඔය නාසය ඔබේ නොවේ, අතහරින්න. දිව ඔබේ නොවේ, අතහරින්න. ඔය ශරීරය ඔබේ නොවේ, අතහරින්න. ඔය මනස ඔබේ නොවේ, අතහරින්න කියලා කියනකට ඔන්න මේක දැනුණා. කාටද? මාර්යාට දැනුණ මෙන්න මගින් ගැලවෙන්න හදනවා, මෙන්න මගින් නිදහස් වෙන්න හදනවා කියලා. මාර්යා ඉක්මනින් විශ්වලා ගත්තා. අමුඩියක් ගහගෙන ගොවියෙක් වගේ කකුල් මඩ ගාගෙන වේවලක් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ආවා. කාටවත් අඳුනන්න බෑ මෙයා මාර්යා කියලා. බුදුරජාණන් වහන්සේ අඳුන ගත්තා. මාර්යා අහනවා, ශ්‍රමණය මේ හරියෙන් ගියාද මගේ හරක්? දැන් බැලුවේ මොකද්ද මාර්යා? මේ දේශනාව කඩාකප්පල් කරලා දාලා මේගොල්ලන්ගේ හිත් වෙනස් කළා. ආයමත් මම කියන අදහසට පිරිසව ගන්ද. බුදුරජාණන් වහන්සේ අඳුනගත් නිසා කෙලින්ම කතා කළා, මාර්ය බිහරක් ඔබ හොයාගනින්. අන්නේ වෙල තමයි මාර්ය එයාගේ බලපරාක්‍රම හෙළිදරව් කළේ. එවල කියන ශ්‍රමණය ඔය ඇස මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ඇත්ත මාර්ය මේ ඇස උඹේ. ශ්‍රමණය ඔය කනත් මගේ, ඇත්ත මාර්ය මේ කනත් උඹේ. ශ්‍රමණය ඔය නාසිත් මගේ, ඇත්ත මේ නාසි උඹේ මාර්ය. ශ්‍රමණය ඔය දිවත් මගේ, ඇත්ත මාර්ය මේ දිව ඔබේ. ශ්‍රමණය ඔය ශරීරි මගේ, මාර්ය ඒක ඇත්ත මේ ශරීරි උඹේ. ශ්‍රමණය ඔය මනසත් මගේ, මාර්ය ඒක ඇත්ත මේ මනසත් උඹේ. ඊළඟට මාර්යා කියන ශ්‍රමණය, යමෙක් කොය හය මගේ මගේ කියනවනම් ඒ අයත් මගේ. ඔය හය මම මගේ කියලා යම් පිරිසක් හිතාගෙන ඉන්නවනම් ඒ පිරිසත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාලා, හරියට හරි මාර්ය මේ හය යම් කිසි පිරිසක් හිතාගෙන ඉන්නවනම් මමයි මගේ කියලා ඒ පිරිසුඹේ තමයි. ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ මාර්යාගෙන් ප්‍රශ්නයක්. මාර්ය යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය දිව කය මන අවබෝධ කළා, මම කියන අදහස් නැති වුණා නම් ඒ අය ගැන ඔබ මොකද කියන්නේ කියලා ඇහුවා. මාර්ය කියන ශ්‍රමණේ, ඒ අය මට අයිති නෑ, ඒ අය මගෙන් නිදහස්. බලන්න මේ සාකච්ඡාව මේ ලෝකෙ වෙන කාටද කරන්න පුළුවන්? මාර්යව අඳුනගෙන මාර්යත් එක්ක කතා කරන එක ප්‍රහදිනියුම් ඉලක්කයට. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රහදිනියුම දේශනා කළා, බැඳුනා මේ ජීවිතේ. කොහොමද බැඳුනේ? මම කියලා බැඳුනා. හැඟීමක් පවත්වනවා අපි, මම හැඟීම පවත්වන මේ ජීවිතේ මම, මේ ඇස මම, මේ කන මම, මේ නාසය මම, මේ කය මම, මේ මනස මම. ඒ නිසා යාට ඕනේ මොකද්ද? දැන් යාට පවත්වන්න ඕන. දැන් යා කල්පනා කරන මට අනාගතේ ඉන්න ඕන. අන්න තමයි හැඟීමක් ඇති වෙනවා. යා දුක් විඳිනවා හිතෙනවා මට අනාගතේ ඉන්න ඕන නැහැ. තවත් හැඟීමක් ඇති වෙනවා. ඊළඟට යාට තවත් එයා මොකද කරන්නේ භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට රූප ධ්‍යාන ලැබෙනවා. එතකොට යා හිතන මම ධ්‍යාන ලැබලා ඉන්න ඕන අනාගතේ බඹලුව තවත් හැඟීමක් ඇති වෙනවා. අරූප ධ්‍යාන ලැබෙනවා. තවත් හැඟීමක් ඇති වෙනවා. ඊළඟට යා කල්පනා කරනවා කයයි හිතයි නැතුවම තියෙන කොයිතරම් ශෝකද. යා හිතන කය හිත නැතුව කොච්චර හොඳයිද ඉන්න තියෙනවා. අන්න ආයමත් බැඳෙනවා මාර්යාට. ඇයි කෝකින් බැලුවත් යා හිතන්නේ මොකද්ද? ඉන්න. කය හිතයි නැතුවත් ඉන්නයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔය හැඟීම අසනීපයක්. ලෝකෙ කිසි කෙනෙකුට හොයාගන්න බැරි වෙච්ච ලිදී. මේ වෙනකොට ලෝකෙ කවුරුවත් හොයාගෙන නැහැ ඒක අසනීපයක් කියලා. හිතක තියෙන මම කියන හැඟීම අසනීපයක් බව වෙන කවුරුත් හොයාගෙන නැහැ. මන්ිතං වික්ඛවේ රූපෝ මහණෙනි ඒ හැඟීම රූපයක්. මන්ිතං ගණ්ඩෝ ඒ හැඟීම තුවාලයක්. මන්ිතං සල්ලං ඒ හැඟීම රිදුම්දෙන හුලක්. ඒ නිසා ඒ හැඟීමට ඉඩ දෙන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි මේ මම කියන හැඟීම කම්පාවක්, කම්පනයක්. ඒ කම්පනය අපිට තේරෙනවා. හදිස්සිය විශාල සද්දයක් ඇහෙන්න ඕනේ. මොකද අපිට වෙන්නේ? අපි උඩ ගිහින් බිම වැටෙනවා. එමුකෙන් දෙක වෙන්නේ මම කියන හැඟීමෙන්. අපි ගැස්සෙනවා, බය වෙනවා, පැති ගන්නවා, වේලෙනවා. මේ ඔක්කොම තියෙන්නේ මොකෙන්ද? මම කියන හැඟීමෙන්. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මම කියන එක වෙවිලිල්ලක්. ඊට පස්සේ ආගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඒකට යටත් වෙනවා. ඊට පස්සේ ඒකට යටත් වෙලා තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම කියන එක ප්‍රපංචයක්. ප්‍රපංචයක් කියන්නේ ඒකේ තමයි හිත හැමතිස්සෙම හැසිරෙන්නේ. ඒකමයි හිත හිත ඉන්න තියෙන්නේ. ඒක හිත මුල් බැසගෙන තියෙන්නේ. ඒක තුලමයි කල්පනා කරන්නේ. මම කියන හැඟීම තුලමයි කල්පනා කරන්නේ. එතකොට ඒක මොකද්ද? ප්‍රපංච කියන එකකින් ගැට ගැහෙන නිසා. ඒකෙන් යලි යලි භවයක් හැදෙන නිසා. මහණෙනි මම කියන එක ප්‍රපංචයක්. ඒක රෝගයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම කියන එක මානයක්. ඒක මාන්නයක්. ඒ නිසා මාන්න රහිතව ඉන්න, ප්‍රපංච රහිතව ඉන්න, සලීම් රහිතව ඉන්න, කම්පා රහිතව ඉන්න, හැඟීම් රහිතව ඉන්න. ඒ කියන්නේ මමත්වයෙන් තොරව වාසය කරන්න කියනවා. කොහොමද මමත්වයෙන් තොරව වාසය කරන්නේ? අන්‍යයක ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විතරයි. කොහොමද ඉගෙන ගන්නේ ඒක? එයා හොඳට විමසල බලනවා මේ ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය ගැන. ඒ ශ්‍රාවකයා දන්නවා ඒ ආයතන හය කුමක් පච්චයාද? නාම රූප පච්චයා සලායතන. මේ ඇස කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. කන කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. නාසය කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. දිව කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. ශරීරය කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. මනස කියන ආයතනය නාම රූප වලින් හැදිච්ච එකක්. නමුත් මේක අපි බොහෝ කාලයක් තිස්සේ හිතාගෙන ඉන්නේ මම කියලා. ඔන්න වරදිච්ච තැන. මේක අපි නිදහස්ස අපෝ නිරවුල් කළා අපි නිදහස් කරනවා පැහැදිලිවම. දිගින් දිගට මේ සංසාරය අපි ආවේ චිත්ත පරම්පරාවක් ගමන් කළා නොවේ. දිගින් දිගටම මේ සංසාරය අපි ආවේ චිත්ත පරම්පරාවක් දිගින් දිගට ගමන් කළා නොවේ. එහෙම නැත්තම් ආත්මයක් තිබුණ නොවේ. දිගින් දිගට ආවේ හේතු සකස් වීම නිසා. මේක තේරුම් ගන්න අපි උපමාවක් ඉගෙන ගන්නු. මේ ජීවිත ගමන දුලස් මහේ පහන වගේ. දුලස් මහේ පහන කියලා කියන්නේ මාස 12ම පත්තු වෙන පහන. මාස 12ම පහන පත්තු වෙන්නේ හේතුවක් නිසා. දිගින් දිගටම කවුරු හරි ඉන්නව නම් මේ පහනට තිල් දාන්න, එක වැටියක් ඉවරන එකට අනිත් වැටිය දාන්න කෙනෙක් ඉන්නව නම්, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒක දානවා නම් දිගට දිගට ඒ පහනට දිගින් දිගට පහනපත් වෙනවා. ඉතින් පහන ගැන අවබෝධයක් නැති එක්කෙනෙක් ජනවාරි මාසෙ ගිහින් පහන දිහා බලනවා. පහනපත් වෙනවා. ආයෙ බලනවා ඊළඟ මාසෙ ගිහින් පහන දිහා. පහනපත් වෙනවා. මේ මාසෙ ගිහින් බලනවා පහන දිහා. පහනපත් වෙනවා. අගෝස්තු මාසෙ ගිහින් බලනවා පහන දිහා. පහනපත් වෙනවා. ඊළඟට දෙසැම්බර් මාසෙ බලනවා පහනපත් වෙනවා. දැන් යා මේ තීරණයට ආවොත් ජනවාරි මාසෙත් මේ පහනපත් වුණා. මාර්තු මාසෙත් මේ පහනපත් වුණා. මේ මාසෙත් මේ පහනපත් වුණා. අගෝස්තු මාසෙ මං ගියා බලන්නේ එතකොටත් පත් වුණා. දෙසැම්බර් මාසෙ ගියා පත් වුණා. මේ පහනපත් වුණේ නිත්‍ය දෙයක් නිසා. නිවන නැතුව තිබුණේ ස්ත්‍රී දෙයක් මේ පහන තියෙන නිසා කියලා එයා හිතුවා නම් එයා හිතුවේ ඇත්තක්ද නෑ. එයා හිතුවේ ඇත්තක් නොවේ. එයා රැවටිලා රැවටිච්ච දෙයක් එයා කල්පනා කළේ ඇත්තක් නෙමේ. එහෙනම් මේ අපි දිගින් දිගටම සංසාරය ආවේ චිත්ත පරම්පරාවක් නිසා නොවේ. දිගින් දිගටම සංසාරය ආවේ කුමක් නිසාද? පටිච්ච සමුප්පාදයක් සකස් වෙච්ච නිසා. ඉපදුනේ කුමක් සකස් වෙච්ච නිසාද? භවයක් සකස් වෙච්ච නිසා. භවයක් හැදුනේ කුමක් සකස් වෙච්ච නිසාද? උපාදානයක් සකස් වෙච්ච නිසා. උපාදාන හැදුනේ කුමක් නිසාද? තණ්හාවක් සකස් වෙච්ච නිසා. තණ්හාව හැදුනේ කුමක් නිසාද? විඳීමක් නිසා. විඳීම හැදුනේ කුමක් නිසාද? ස්පර්ශයක් නිසා. ස්පර්ශය හැදුනේ කුමක් නිසාද? ආයතන හයක් නිසා. ආයතන හය හැදුනේ කුමක් නිසාද? නාම රූප නිසා. නාම රූප හැදුනේ කුමක් නිසාද? විඥානයක් නිසා. විඥානය හැදුනේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංස්කාර හැදුනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. එතකොට බලන්න අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධ නැතිකම. එහෙනම් අපි සංසාරයේ දිගින් දිගට ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා. චතුරාර්ය සත්‍ය අපි යම් දවසක අවබෝධ කරගන්න කල්පනා කළොත්, අපි සිත පිහිටුවා ගත්තොත්, අපි ඒක හිතේ දරා ගත්තොත්, සිත මෙහෙවුවොත්, අන්න එදාට විතරයි මේ දුකට එරෙහිව සටනක් කරන්න පටන් ගන්න දවස. එදාට විතරයි සටන කරන්න පටන් ගන්න. එතකම් අපි සටන කරන්නේ අපි යටත් වැසියෝ. මොකේද? දුකේ. දුකට එරෙහිව මුකුත් කරගන්න බැරි දුකම පිළිගන්න දුකේ යටත් වැසියෝ තමයි ආරි සත්‍ය අවබෝධ නොකරන තාක්. එතකොට අවබෝධ නොවීම කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවබෝධ කළ යුතු දුක ගැන අවබෝධයක් නැහැ. සකස්සන්නා වූ ඒ ප්‍රහාණ කළ යුතු දුක ගැන අවබෝධයක් නැහැ. ඒ සකස් වෙන දුක නැති කළ යුතුයි ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ දුක නැති කිරීම පිණිස ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ ගැන අවබෝධයක් නෑ. අන්නේ අනවබෝධයෙන් තමයි අපි ආස්වාස ප්‍රස්වාස පවා කරන්නේ. කාය සංඛාර අවිජ්ජාපච්චය. ඒ අනවබෝධයෙන් තමයි හිතන්නේ, වචන වලින් හිතන්නේ. වචී සංඛාර විතක්ක විචාර. ඒ අනවබෝධයෙන්ම තමයි චිත්ත සංඛාර ඇතිවන්නේ. චිත්ත සංඛාර කියන්නේ සංඥා වේදනා. සංඥා කියන්නේ රූප අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. ශබ්ද අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. ගන්ධ සුවඳ අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. රස අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. පහස අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. සිතට එන අරමුණු අඳුනගන්නේ අවබෝධයකින් නොවේ. මේ නිසා මොකද වෙන්නේ? අවබෝධයකින් නොවන හඳුනා ගැනීමක් තමයි නිතර අපට ලැබෙන්නේ. ඊළඟට සංඥා වේදනා. එතකොට විඳින්නේ අවබෝධයකින්ද නැහැ. අවිද්‍යා පත්‍ය. ඒක සිද්ධවන්නේ අවිද්‍යාවෙන්. ඒ නිසා අපි විඳින්නේ අවිද්‍යාවෙන් නම්, හඳුනාගන්නේ අවිද්‍යාවෙන් නම්, වචන හිතන්නේ අවිද්‍යාවෙන් නම්, කොටින්ම හුස්ම ගන්න හෙලන්නේ අවිද්‍යාවෙන් නම්. ඒ අවිද්‍යාව මොකක් වගේද? බුදුරජාණන් වහන්සේ වදාළා බිත්තරයක් අසී ඉන්න සතෙක් වගේ. මොකක් වගේද? බිත්තරයක් අසී ඉන්න සතෙක් වගේ. අපේ ජීවිතේ බිත්තරයක් අසින සතා ඉන්නේ. ඒ සතාට බාහිර ලෝකෙ විවෘතයිද? නෑ. ඒ සතා ඉන්නේ සම්පූර්ණයෙන්ම බිත්තරේ ඇතුලේ. ඒ සතා ඉන්නේ. එතකොට බාහිරින් නිකන් කතා කළාට සත්වයා වරින් එළියට කියලා බිත්තරේට කතා කළාට සතා එළියට හා මං කියනකන් හිටියේ එන්නම් කියලා එළියට එනවද? නෑ, ඒක කරන්න බෑ. මොකද්ද වෙන්න ඕනේ? බිත්තරේ රැකෙන්න ඕනේ. බිත්තරේ රක්කන්න ඕන. එතකොට තමයි අර කටු ශීල් කරගෙන එළියට එන්න පුළුවන් විදියට ඇතුලේ ඉන්න සතා හැදෙන්නේ. රක්කපු නැති බිත්තරයක බිත්තරයක් තුලින් පැටවෙච්ච එළියට එයිද? එළියට ඉන්නේ නැහැ. අන්න ඒ වගේ බිත්තරේ රක් කරනවා වගේ සමත විදර්ශනා වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ ජීවිතේ උණුසුම් කරන්න ඕනේ. එතකොටයි මේ අවිද්‍යාව කට්ට පුපුරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ ජීවිතේ මොකක් වගේද? බිත්තරයක් වගේ. වීරංජ සූත්‍රේ වීරංජ කියන බමුණට උන්වහන්සේ උපමාව කිව්වේ බිත්තරයක් වගේ. බිත්තර කටුවෙන් වැහිලා තියෙන යම් සීදී, ඒ වගේ අපේ ඇස් දෙක වැහිලා තියෙන තහඩුවකින්. ඒ තහඩුවේ නම මොකද්ද? අවිද්‍යාව. කන් දෙක වැහිලා තියෙන තහඩුවකින් අවිද්‍යාව. නාසි වැහිලා තියෙනවා, දිව වැහිලා තියෙනවා, ශරීරය වැහිලා තියෙනවා තහඩුවකින්, මනස වැහිලා තියෙනවා. අවිද්‍යාසහගත මනස එකපාරටම ධර්මයේ අර්ථය ගන්න ශක්ති දක්ෂ නැහැ. ඒකට ඉතින් නෝන ගොඩාක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න අර්ථෙ නෙමෙයි. මොකද්ද ගන්නෙ? වාදේ. කෑලි අල්ලගෙන ප්‍රශ්න හදාගන්නවා හිතේ. ඒ අවිද්‍යාසහගත මනසේ ලක්ෂණය. ධර්මයේ කියනකට එකඟ වෙන්න බැරි කෑලි ආපු ගමන් ඒක අරගෙන හිතට ඒක හිතේ පැටව ගහනවා. නමුත් පැටව ඔක්කොම ගහලා තියෙන මොකක් අස්සේද? බිත්තරේ අස්සේ. බිත්තරේ කඩාගෙන එළියට ඇවිල්ලා නැහැ. එදෝන මොකද වෙන්නේ? වාද ගොඩක් විතරයි, අවබෝධයක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න නම් මේ ජීවිතයේ අර උණුසුම් කරන රස්නේ. දැන් උන්වහන්සේ හරි ලස්සන දේශනා කතාවක් තියෙනවා. දැන් බිත්තරයක් නම් උණුසුම් කරන්න එපා. මේ රස්නේට කියන වචනයක් තියෙනවා. මොකද්ද? සද්ධා. ශ්‍රද්ධාවෙන් තමයි මේක පටන් ගන්නෙ. ශ්‍රද්ධා කියන්නේ මොකද්ද? මෙන්න මෙහිමයි ශ්‍රද්ධාව. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිවන් මඟ පෙන්වා දෙන මහා කරුණික මහා ප්‍රඥාවන්ත ශාස්ත්‍රූන් වහන්සේ නමක් සිටිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධාවේ එක. උන්වහන්සේ දේශනා කළේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමමයි. ශ්‍රද්ධාව දෙක. ශ්‍රාවකයා ඒ චතුරාර්ය සත්‍යෙම කෙමෙන් කෙමෙන් පියවරින් පියවර අවබෝධය කරා යනවා. ඒ ශ්‍රද්ධාවේ තුන. ඕක තමයි ශ්‍රද්ධාව. ඔය ශ්‍රද්ධාවට පැමිණෙන තුරා ශ්‍රද්ධාව තෝරගන්න බෑ. ශ්‍රද්ධාව කියලා වෙන මොන නමින් කතා කළත් ශ්‍රද්ධාව නොවේ. ශ්‍රද්ධාව බුදුජනස පැහැදිලිව පෙන්නන සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධයම අදහා ගනී. එහෙමනම් ඒ ශ්‍රද්ධාවට පැමිණීම ලේසිද අමාරුද? අමාරුම එකක්. කොච්චර අමාරුද කියනවනම් මම කියලා තියෙන්නේ මේක කරන්න පුළුවන් 18 5යි. කොච්චර අමාරුද කියනවනම් ඉස්සර මම කිව්වා 75%කට පුළුවන් කියලා. පස්සේ ඒක අඩු කළා මම 60% දක්වා. පස්සේ අඩු කළා 40% දක්වා. පස්සේ අඩු කළා 120% දක්වා. පස්සේ අඩු කළා 105% දක්වා. බැරි මතන 101% කළා. ඒත් මදි. අන්තිමට 18 5ක් තමයි දැන් මං හිතාගෙන ඉන්නේ. ඒ මොකද එච්චරටම බුද්ධි පාවිච්චි කරන අය අඩුයි. මේ බුද්ධි පාවිච්චි කරන්න ඔබ දක්ෂ වුණත් විතරක් ඔබට 18 5ට ඇතුළු වෙන්න පුළුවනි. නැත්තම් 995ට තමයි අයිති වෙන්නේ. එතකොට බලන්න මේක නෝන තියෙන බුද්ධිමත් ප්‍රඥාවන්ත හරියටම ඉලක්කයට හිතන්න පුළුවන් එක්කෙනා මේ ධර්මය අල්ලගන්නවා. අනිත් එක්කෙනා වටින් අතපත ගාගෙන යනවා විතරයි ධර්මය අහුවෙන්නේ. අන්නේ විදී හැකියාවක් තමන්ගේ ජීවිතයට ගන්න ඕන. මේක අතිශයින්ම දුර්ලභ එකක්. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. මොකද ඒක ගොඩක්ම දුර්ලභ වෙලා තියෙන්නේ. මේක කල් දාලා තියෙන්නේ අපි. කොයි කාලෙටද? මෛත්‍රී බුද්ධ ශාසනයට කල් දාපු එක. මේ ජීවිතේදී ආවෝ. ඒ කියන්නේ පුන්සරණේ පිළිතන්න අපි හිතාගෙන ඉන්නේ කොයි කාලෙද? මෛත්‍රී බුද්ධ ශාසනයේ පුන්සරණේ පිළිතන්න හිතාගෙන ඉන්නේ. මේ කාලේ බුද්ධ ශරණ ගත්ත එක ස්ටයිල් එකට කියන එකක්. ඒක අවබෝධයක් නෙවෙයි. අවබෝධය කියන්නේ ඒක මුළු හදවතින්ම එන්න ඕන එකක්. අවබෝධය කියන්නේ හදවතින්ම එනවනම් මම බුදුරජාණන් වහන්සේව මම මගේ නිවන් මගට සසර දුකෙන් මුදීමට මම මගේ නායකත්වයට තෝරගන්නවා. අන්න තෝරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා චතුරාර්ය සත්‍ය ධර්මය. මම මේ චතුරාර්ය සත්‍ය ධර්මය මගේ ජීවිතේට මම තෝරගන්නවා. අන්න තෝරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මාර්ගඵල ලැබුවේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. එහෙනම් මමත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. මම මේ ශ්‍රාවක පිරිස සරණ යනවා. මට මේ ශ්‍රාවක පිරිස තමයි මගේ මාර්ග උපදේශකේ, මගේ පරමාදර්ශය. අන්න සරණ ගියා. නමුත් කටින් කියේ කියේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මොන මාර්ගඵලද? ඕවා කළා හරියනවද? අසුබ භාවනාවල් කළා මේ ගිහි ජීවිතය අවුල් වෙයිනි. තිසරණ මාත්‍රයක් පිහිටන්නේ නැහැ. තිසරණේ තියා තිසරණ මාත්‍රයක් පිහිටන්නේ නැහැ. අන්න නිසා කර්ම සහිතව මම තෝරගෙන තියෙන්නේ 18 5යි. ඒ නිසා ඒ පහට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත වීරියවන්ත කෙනාට විතරයි. සියලු දෙනා තවත්කාටවත් කියලා අපට අවබෝධි ගන්න බෑ. තවත්කාටවත් කියලා අපට ප්‍රඥාව ගන්න බෑ. ඒක තමන් විසින්ම හිතන්න ගන්න ඕනේ. තමන් විසින්ම තේරුම් ගන්න ඕනේ. තමන් විසින්ම අවබෝධ කරන්න මහන්සි ගන්න ඕනේ. අන්න එයා ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගන්නවා. ජීවිතය ගැන තේරුම් ගන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න අපිට හිතන්න තව කොටසක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ කියන මහණෙනි ඔබ පාර යනකොට ඔබට ඔබ දැක්කොත් මහා ධනවත් ලස්සන මිනිස්සු. ඔබ හිතන්න අනේ මමත් මෙහෙම කොච්චර කල් ඉඳ ඇද්ද සංසාරේ. ඊළඟට ඔබ දැක්කොත් හිඟන්නෝ තුවාල හැදිච්ච පාරේ වැටිලා දුක් විඳින මිනිස්සු. ඔබ හිතන්න අනේ මං කොච්චර මේ වගේ සංසාරේ ඉඳ ඇද්ද. අන්නේ එතකොට කියන ඔබට මේක නිස්සාරයි කියලා වැටහෙන්නේ. එතකන් ඔබට වැටහෙන්නේ නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වගේ පුංචි දෙයක් තව අපට හිතන්න කිව්වේ මොකද? අපි හිතන්නේ නැහැ ඒක. අපි හිතන්නේ ලස්සනෙක් කෙනා දැක්කොත් විතර කේපගෙන හිත හිත ඉන්නවා. අර කුෂ්ඨෙක් කෙනා දැක්කොත් හිතන අප්පා සතුරිකුටවත් වෙන්නේ එපා. අර අනිත් පැත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලන්න කියන මම කොච්චරම ඉන්න ඇද්ද? අන්නේ විදිහට කල්පනා කරන එක්කෙනාට තේරෙනවා ජීවිතය කළා තියෙන මොකද්ද? යවකරල් මිටියක් ගුටි කෑවා වගේ. ජීවිතේ රූපවලින් ගුටි කාලා, ශබ්දවලින් ගුටි කාලා, ගන්ධ සුවඳෙන් ගුටි කාලා, රසින් ගුටි කාලා, ස්පර්ශින් ගුටි කාලා, හිතට එන සිතිවිලි වලින් ගුටි කාලා, තැබිලා පොඩේලා ගිහිල්ලා ඇති වෙලා නැහැ. ආයත් ලැබෙනවා නම් මේ බිරිඳම මට, ආයත් ලැබෙනවා නම් මේ ස්වාමියාම මට, අපි ඔක්කොම එක නැට්ටේ උපදින්න, අපි ඔක්කොම එක පවුලේ උපදින්න ආයමත් ලැබෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ පින්නා දුන මොකක් වගේ දෙයක? ආර යවකරල් මිටියට හත්කිනි පුරුෂේ පොල්ලකින් ගැහුවා වගේ කියනවා ඒක. බලන්න බුදුරජාණන් වහන්සේ නමක් මිසක් ලෝකේ වෙන කවුරුවත් ඔය විදිහට අපිට කියලා දෙයිද? අපිට වෙන කවුරුවත් ඕක කියලා දෙන්නේ නැහැ. වෙන කවුරුවත් අපිට ඕක තෝරලා දෙන්නේ නැහැ. අපි ඉගෙනගත්තු වෙන විෂයක ඔක තිබ්බද? නැහැ. අපි වෙන ඉගෙනගත්තු දෙයක තිබුණේ රූප වාහිනී බලනවා. කවුරුත් කිව්වද ඔය රූප වාහිනී පෙට්ටිය අස්සින්? නැහැ. රේඩියෝ අහනවා. කවුරුත් කිව්වද ඔක? පත්තර බලනවා. නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. ඇයි? මහා කාරුණිකයි. උන්වහන්සේ දන්නා මේ ජීවිතේ සත්වයාපු ගමන ලෝක අනිත් අය දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ උපන්න ජීවත් වුණා මලා. ඔච්චරයි දන්නේ. ඉතින් ඒකෙදි කරන්නේ සාමාන්‍ය ලෝකයා කරන්නේ මල් පොට්ටුව ගැන කතා කරන්නේ, පරවිච්ච මල ගැන කතා කරන්නේ, පිපිල තියෙන එක ගැන විතර කතා කරනවා වගේ සීමා සහිත කාල පරිච්ඡේදයක ජීවිතේ විතරක් උස්ස උපදම දමා පෙන්නනවා. ඔච්චරයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ ඇත්ත තත්ත්වය පෙන්නන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ දන්නවා දීර්ඝ ගමනක් අපි ආවේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. මොකද්ද? චතුරාර්ය සත්‍යය. ඒ නිසා අපි ඔක්කොම මොකක් වගේද අපි දැන්? බිත්තර ගොඩක් වගේ පත් වුණා. අවිද්‍යා පත්‍ය. අවිද්‍යාවෙන් තමයි හුස්ම ගන්නෙ. අවිද්‍යාවෙන් තමයි වචන හිතන්නේ. අවිද්‍යාවෙන් තමයි අඳුනගන්නේ. අවිද්‍යාවෙන් තමයි විඳින්නේ. අවිද්‍යාපච්ච සංඛාරා. ඉතින් මොකද වුනේ? ඇහෙන් යමක් පේනකට දැනගත්තනම් ඒ කිවි චක්කු විඥානය හටගත්තනම් එතන තිබුණේ විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාවයි. කනින් ශබ්දයක් අහනකට දැනගත්තනම් සෝත විඥානය හටගත්තනම් එතන තිබුණේ අවිද්‍යාව. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තනම් ගහන විඥානයට ගත්තනම් එතන තිබුණේ අවිද්‍යාව දිවෙන් රස දැනගත්තනම් ජීවහා විඥාන හටගත්තනම් එතන තියෙන්නේ අවිද්‍යාව කයට පහස දැනුණා නම් ඒ දැනීම ඒ කාය විඥානේ හටගත්තනම් එතන තියෙන්නේ අවිද්‍යාව මනසට අරමුණක් එනකොටම ඒක දැනගත්තනම් එතන තියෙන්නේ ඒ බුත්තර කටියෙන් ඇහිලා වගේ එතරින්දල සතර මහා ධාතුන්ගේ ප්‍රයත්නක් තියෙන අවිද්‍යාවට අනුකූලව ඒ අවිද්‍යාසහගත විඥාණයෙන් හැදෙන්නේ යමක් විඳිනවන්න වේදනා හඳුනා ගන්නවන්න සංඥා චේතනාති වෙනවන්න කර්ම ස්පර්ශය මානසිකාර්මී ඔක්කොම අවිද්‍යාව ඒ නිසා මොකද වෙන්නේ ඇස කියන එක හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ හදන්න මිසක් නවත්තන්න දෙවේ කන කියන එක හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි නාසය හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි දිව හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි ශරීරය හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි මනස හැදිලා තියෙන්නේ පටිච්ච සමුප්පාදයක් හදන්නයි මොකද්ද උනේ ඉතින් ආයතන නිසා ආය එකතු වුණා ස්පර්ශයේ ඇති වුණා විඳා විඳීමක් එනකොටම මොකද උනේ ඇල්ලුණා ඇලිච්ච නිසා බැඳුණා ඕන දැන් චේතනා මුල් කරගෙන කර්ම රැස් කරනවා පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර ඒ ඔක්කොම සම්බන්ධ භවයට භව භව කියන වචනෙටයි ඒ සංකාර සම්බන්ධයි එතකොට මොකද වෙන්නේ ආයමත් දැන් මොන විපාක පිණිස කර්ම සකස් වුණා ආයමත් උපදිනවා එහෙනම් උපත කරගෙන චිත්ත පරම්පරාවක් නෙවෙයි පංච උපාදානස්කන්ධයක් මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ සකස් වෙලා තියෙන දෙයට කියන නම මොකද්ද පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ එහෙනම් මානසික මරණකට නිකුත් වෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයක් මිසක් චිත්ත පරම්පරාවක් නොවේ මරණකට නිකුත් වුණා නම් පංච උපාදානස්කන්ධයන් ඒ කියන්නේ ආ ඉපදුනා ඉපදුනා එක්ක ඉපදුනා අණ්ඩජ එක්ක ඉපදුනා ජලාබුද එක්ක ඉපදුනා සංසේදද එක්ක ඌපපාතික නිකුත් වුණාම ඌපපාතික එහෙනම් පංච පාදානස්කන්ධයක් නිකුත් වෙන්නේ නැතුව විඥානේ නිරුද්ධ වෙන්නේ කාගේද? රහතන් වහන්සේගේ පමණයි. ඒ මොකද? භවය නැහැ. භවය නැත්නම් මොකද? උපාදාන නැහැ. උපාදාන නැත්නම් මොකද? තණ්හා නැහැ. තණ්හා නැත්නම් මොකද? අවිද්‍යාව සහගත විඳීමක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා පටිච්චසමුප්පාදේ නිරුද්ධයි. එතකොට බලන්න එහෙම නැති ජීවිතේ දිගින් දිගටම අපි ඇවිල්ලා තියෙන්නේ ලොකු අමාරුවක වැටිලා නමුත් අපි ඒ අමාරුවේ වැටිච්ච බව නොදැන මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ධර්ම අවබෝධ කරන්ට නම් අර උන්වහන්සේ පෙන්වා තියෙන කර්ම හය ඕනමයි පළවෙනි එක තමයි සුසුසති ධර්මයේ අහංත ආශාව බමුණු ඔබට ඒක තියෙනවා පළමු සුදුසුකම ඔබ ඒ නිසා මේ ආවේ දෙක සෝතං ඕරහති හොඳට අහනවා දෙවෙනි සුදුසුකම ඔබට තියෙනවා තුන අඤ්ඤ චිත්තං උපට්ඨපේති ඒ අහන දේ අවබෝධ කිරීමට සිත පිහිටුව ගන්නවා ඒක දන්නේ ඔබ විතරයි ඒක මන් දන්නේ නැහැ අඤ්ඤ චිත්තං උපට්ඨපේති ආහන දේ අවබෝධ කරගන්න සිත පිහිටුව ගන්නවා හතර අත්ං ගන්නාති ධර්මයෙන් කියන අර්ථය මේකයි කියලා අර්ථි ගන්නවා දැන් අද කියවෙච්ච අර්ථය තමයි පුතඥයෙක් කිනාගේ සංසාර ගමන දිගින් දිගට යනවා නමුත් මේක නවත්තන නම් ශ්‍රුතිවත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන මේ අර්ථය අල්ලන්නේ නැත්නම් අනුධර්මී ගන්නවා ධර්මය ගන්න බෑ. ඊළඟට අනර්ථය අදාළ නැති එක අතාරිනවා. මොකද එයි මේකට යව කරලා මිටියක් උපමාවකට තල්ලගත්තුත් මොකද? අන්න ඒ වගේ හිතන එක්කෙනා එතන ධර්මය නෙමෙයි ගන්නේ, එහෙම මේ උඩින් පල්ලෙන් අත ගන්නවා. එයාට බෑ. ඒක නවත්තන්න ඕනියා. ඒක දන්නේ ඔබ විතරයි. ඊළඟට අනුමෝමිකායේ කන්තිය සමන්නාගත්ු තමන්ගේ ජීවිතයට ගලපල බලනවා. මමත් මෙච්චර කල් සංසාරේ ආවා. ආරි සත්‍ය අවබෝධ කරන්නේ නැතුව. තවදුරටත් මේ ආරි සත්‍ය අවබෝධ නොකරම මම මැරුණොත් මට ලොකු අවාසියක්. ගෞතම බුද්ධ ශාසනය මුණගැහිච්ච වෙලාවේ, කලාතුරකින් ලැබෙන බුද්ධ ශාසනයක් මුණගැහිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේට විතරයි මම සවන් දෙන්නේ. වනිත් එක එක මත ඕනේ නෑ මට. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉක්මනින්ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. එහෙනම් මමත් මේ ජීවිතේ ආර්ය සත්‍ය දකින්න. අන්න එහෙම හිතන එක්කිනාට මේ ධර්මය අල්ලන්න පුළුවන්. එහෙම හිතන්නේ නැති එක්කිනා බුදුරජාණන් වහන්සේ වදාළ හොද්දි දාපු හැන්දක් වගේ එයාට අහු වෙන්නේ නැහැ ධර්මයේ. ධර්මය අල්ලගන්න නම් අර හිතන්නම පටන් ගන්න ඕනේ, තේරුම් ගන්නම පටන් ගන්න ඕනේ, සිත පිහිටවන්නම ඕනේ. අන්නේ දේ කරන එක්කිනා මේ ධර්මය කරා යනවා. ඉතින් පින්තුනි, දැන් ඔබ තේරුම් ගන්න, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මාර්යාට අහුනේ කොහොමද කියලා. මොකෙන්ද මාර්යාට අහුනේ? හැඟීමකින්, මම කියන හැඟීමකින්, මම කියන කම්පණයකින්, මම කියන සැලීමකින්, මම කියන ප්‍රපංචයකින්, මම කියන මානයකින් මාර්යාට අහු උනේ. යම් දවසක මේ හැඟීම නැති වෙන ආකාරයට අපි මේ ඇසකන නාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විඥාන විඳීම් හැඳිනීම් චේතනා මේ සෑම දෙයක්ම අපි අවබෝධ කළොත් එදාට මොකද වෙන්නේ? නිදහස් වෙනවා. ඒක පාට බය කරන්නේ. අපි හිතන්නේ මෙහෙමයි, ඉස්සල්ලාම තණ්හා නැති කරන්න බෑ. ඉස්සල්ලාම නැති කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය ඉස්සල්ලාම නැති කරන්නේ, තණ්හාව නොවේ. සක්කාය දිට්ඨිය නැති කරන්න බෑ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරන්නේ නැතුව. පටිච්චසමුප්පාදය අවබෝධ කරන්න බෑ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි නැතුව. සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නෑ අර කලින් කියපු හය නැතුව. ධර්මය අහන්න කැමැත්ත, මනාකොට ඇසීම, ඒ අහන අර්ථයට සිත පිහිටුවා ගැනීම අවබෝධ කරන්න, උවමනාදී ගැනීම, උවමන නැතිදී අපහැරීම, තමන්ගේ ජීවිතයට ගලපා බැලීම, මේකත් එක්ක තමයි සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසු මනසිකාරය ඇති වෙන්නේ. ඒකත් එක්ක තමයි පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන්නේ. පටිච්චසමුප්පාදේ අවබෝධ වීමෙන් තමයි පංචපාදානස්කන්ධයන්ගේ යථා ස්වභාවය දකින්නේ. පංචපාදානස්කන්ධයන්ගේ යථාභූත ඥානය මතයි සක්කාය දිට්ඨිය නිදහස් වන්නේ. අන්න යාට අවස්ථාවක් තියෙනවා තණ්හාව නිදහස් වෙන්න. ඉස්සල්ලාම තණ්හාව නිදහස් වෙන්න මේ ලෝකේ කාටවත් බැහැ. එතකොට ඉස්සල්ලාම නිදහස් වෙන්න මොකෙන්ද? සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න පුළුවන්කම ලබා ගන්න ඒ ප්‍රඥාවන්ත, ඒ භාග්‍ය සම්පන්න මිනිසයා සක්කාය දිට්ඨිය නිදහස් වෙනකොටම තවත් දෙකකින් නිදහස් වෙනවා. විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. අපේ ජීවිතයට බලවත් පීඩා දෙන බන්ධනයක් තමයි මොකද්ද? විචිකිච්ඡා. විචිකිච්ඡාව කියන්නේ සැකේ. සම්පූර්ණයෙන්ම ලංකාවේ සිටින සිංහල ජනතාව නම් බෞද්ධ කියන්නේ නැති, බෞද්ධ නෙමෙයි, බෞද්ධ කිව්වට ලංකාවේ සිටින සිංහල ජනතාව නම් ඉන්නේම හැමතිස්සෙම මොකේද? විචිකිච්ඡාව තුල. විචිකිච්ඡාව නිමිති අර අවිද්‍යාව නිමිති කටුවට අමතරව විචිකිච්ඡාව නිමිති කටුවකුත් තියෙනවා. ඒ නිසා තමයි එක එක දේවල් අදහ අදහ යන්නේ. මේක මේ අපි කියවන්නේ දැන් අපි කියන්නත් ඉස්සෙල්ලා මොකක්වත් නැති මිත්‍යා දෘෂ්ටිකයකුත් කිව්වා. කවුද? රොබර්ට් නොක්ස්. රොබර්ට් නොක්ස් වත බලන්න, එයා කියනවා මෙට අවුරුදු 300කට වගේ කලින් ආපු හිරකාරයෙක් කියලා හිටියන අවුරුදු 25ක්. යා කියන ලෝකේ තවත් ආගමකට ලේසියෙන්ම හැරවිය හැකි ජනතාව සිටින්නේ ලංකාවේය. ඒ වනාහි සිංහල තවත් ආගමකට ලේසියෙන් හැරවිය හැකි ජනතාව සිංහල බලන්න අර සුද්දට අවුරුදු 25කින් ලස්සනට අල්ලගත්තනේ දුර්වලකම. මේ වෙනකොට කවුද සායිබබා වැඩිපුර අදහන්නේ? සිංහල බෞද්ධ නෙමෙයි. තිසරණේ පිටුපෙ නැහැ. බරුවටනේ අර ස්ටයිල් එකට බුද්දන් සරණන් කියන්නේ. එතකොට සෞවාහන්නේ සිංහල. ඊළඟට බෞද්ධ අය දැන් මම කියන්නම් අපේ තිසරණට ගිය කල ඔබ හරියට තිසරණේ අල්ලගත්තා නම් ඔබ මේක අවබෝධ කරගන්නවා. තිසරණේ සමාදන් වෙච්ච තිසරණේ පිළිටපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි කියමු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුයි ශ්‍රාවිකාවකුයි තරුණ කාලේ ගිහි ශ්‍රාවකයෙකුයි ගිහි ශ්‍රාවිකාවකුයි විවාහ වුණා. විවාහ වෙලා ඒගොල්ලන්ට දරුවෙක් ලැබුණා. මොකක් කරයිද? ඔළුව අතගාලා කියයි පුතේ ඔයා අපි සරණ ගියේ තුනුරුවන්ට බාරයි කියයි. අහලවත් තියනවද එහෙම එකක් සිද්ධ වුණා? උනේ එක නෙවෙයි ඉපදිච්ච ගම බලාපන් වෙලාව. මොකේද මේ කේන්දරයක් හදන්න. ඒවලේ ඉඳලා යා තිසරණයට අයිති නෑ. ඒවලේ ඉඳලා යා තිසරණයෙන් බැහැර වෙලා ඉන්නේ. එතකොට අපි ඉපදිච්ච ගමන් උපන් මොහොතෙම දෙමාපිය විසින් තිසරණයෙන් අපිව බැහැර කළා. ඊට පස්සේ දැන් කේන්දරය ආවන් පස්සේ ජීවිතෙත් එක්කම සමානව තියෙන බලවේගය මොකද්ද? කේන්දරේ තිසරණේ නෙමෙයි. ඊට පස්සේ කන් විදින්න නැකත නමට නැකතක්, අකුරු කියවන්න නැකතක්. අකුරු කියවන්න නැකත ගන්නකොටම ඒ නැකත් වලට අයිති ලෝකයක් තියෙනවා. ඒ ලෝකයට අයිති දෙවරු තමයි ඉස්සරහට එන්නේ. කවුද? ගණේෂ, සරස්වති. තිසරණේ නෑ. පුන්සරණ අහිමිවෙච්ච ජනතාවක් ඉන්නේ. ඇයි ඒ පුන්සරණ දාලා තියෙන්නේ? මෛත්‍රී බුද්ධ ශාසනයට. ඊට පස්සේ ඔන්න ගෙපල් කපනවා නැකත. උළුහසු තියෙනවා නැකත. වූර්ජ කරනවා නැකත. කිරුතුරේනවා නැකත. අන්තිමට හොම ගිහින් කසාදුටත් නැකත. අන්තිමට ගිහින් මැරුණට පස්සේ මිනේ එළියට දාන්නත් නැකත. තිසරණේ තියෙන්නේ කීවෙනි තැනද? තිසරණේ තියෙන්නේ හතර පස්වෙනි තැන වගේ. කතාවට විතරක් කියනවා අපි බෞද්ධ කියලා. නමුත් ඒගොල්ලෝ ක්‍රියාවෙන් බෞද්ධ නොවේ. එතකොට මොකද වෙන්නේ? තිසරණේ රහිත ජනතාවට කේන්දරයකින් පෙරව හිතන්නවත් බෑ. දැන් මතක තියාගෙන මෙහෙම කියනකට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විතරේ මේක පිළිගන්නේ. අශ්‍රුතවත් පුතග්ජනයෙක් ගැටෙනවා මේකත් එක්ක. ගැටෙන්නේ කොහොමද? එයා සවන් දෙන්නේ ඇත්ත. එයා ගැටෙනවා. අහ ඔහොමනම් අපි කොහොමද අපි කතාබස් කරන්නේ නැකත් නැතුව? අපි නම් කතා කරන්න කොහොමද නැකත් නැතුව කියලා ඔන්න ගැටෙනවා අශ්‍රුතවත් පුතග්ජනයා. එහෙම ගැටෙන එකම තේරුම් ගන්න මෙයා පුතග්ජනයෙක්. මෙයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. ඇයි පින්වතුනි චුට්ටක් හිතන්නේ සංසාර ගමනක් ආපු අපිට ආය මෙරළ යන්න තියෙන නම් සතර පායටත් මේ නැකත් මොනවද? මොනවද මේ කේන්දර? ඒ සතර පාය ගමනින් මොදවන්නේ කේන්දරේද නැකතද? මොකද්ද ඒ සතර පාය ගමනින් මොදවන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒ අවබෝධ ලැබෙන්නේ කවර ධර්මයකින්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන්. අන්නේ ධර්මයේ කරා යන එක්කිනා විතරයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට බලන්න 1000ට 5ක් නොවේද? ඇයි 1995ක්ම මේකට එකඟ වෙන්නේ? මේකට එකඟ වෙන්නේ නිකම් බෞද්ධ බෞද්ධ කියාගෙන හිටියට එකක වෙන්නේ නැහැ. මේකට ආංකවම තුසරණේ හරියටම තේරුම් ගන්න ඕනේ. අන්න ඒ පුරුෂය තමයි මාර්ගඵල ලබන්නේ. ඒ 15ක් ඒ පුරුෂය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මාර්ග සෝවාන් වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරහත් වෙන්නේ. කේන්දර අල්ලගෙන ඉන්න අය, නැකත් අල්ලගෙන ඉන්න අය එහෙම නැහැ. කොච්චර දුර ගියාද කියනවනම් මහාන කරන්නත් නැකතක් ඕනේ. හිස බාන්නත් නැකතක් ඕනේ. සිවුරු පොරවන්නත් නැකතක් ඕනේ. එතකොට නැකත ඉස්සරහට ආවා කියන්නේ ඊට පිටිපස්සෙන් තමයි තිසරණේ තියෙන්නේ. එහෙම එකක් නැහැ අපේ. දැන් සාමාන්‍ය තියෙන්නේ නැකත, සුබ නිමිති, ආශිර්වාද, දානි ඔය තමයි යන්නේ. සාමාන්‍ය එක ඔක්කොම එකට වගේ තියෙන්නේ. එකක් දානේ, දෙකක් දානේ, තුනක් දානේ, හතරක් දානේ. අපි එහෙම නෙමෙයි. අපි වැඩසටහනේ දානිය දාලා තියෙන්නේ හතර වෙනි තැනට. පළවෙනි එක මොකද්ද? ධර්මයේ ඉගෙනීම. දෙවෙනි එක මොකද්ද? ධර්මයේ හැසිරීම. තුන මොකද්ද? ධර්මයේ පැතිරීම. කෑම බීම හතර. දානේ හතර. මේ නිසා අපි ධර්මයේ ඉගෙනීම එකට දාලා ධර්මයේ හැසිරීම ඊළඟ ඊළඟට දාලා ධර්මයේ පැතිරීම ඊළඟට දාලා අපි වැඩ කළොත් ඒ කියන්නේ සම්පූර්ණ අපි ධර්මය කරාම යනවා. අන්න එතකොට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ප්‍රඥාවන්ත පිරිසිදු බුද්ධියක් තියෙන මතවාදත් එක්ක අවුල් වෙච්ච නැති නිදහස් නියම තුන්සරණයට පමණක් පැමිණි ශ්‍රාවකයෝ බිහි වෙන්නේ. අන්න ඒ ශ්‍රාවකයෝ බබලන්න ගන්නවා අන්ධකාර ආකාශය ආලෝක කරන තරුවක් වගේ. ඒ ශ්‍රාවකයෝ බබලන්න ගන්නවා බොරුණු ගොඩි මණිකක් වගේ. ඒ ශ්‍රාවකයන්ගේ ජීවිතයේ සුවඳ විහිදුවන්න ගන්නවා මඩවලක පිපිච්ච පියුමක් වගේ. ඔබටත් ඒ උතුම් ශ්‍රාවකත්වයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා. සාදු සාදු සාදු.